වෛරදේශපාලනයෙන් තොරව තමයි මේ මාතෘභූමි සංකල්පය අපි ක්‍රියාත්මක කරන්නේ. දැන් ඒ වඩා වැඩියෙන් කරන්න හේතුව තමයි රජය ප්‍රමාණවත් ලෙස පසුගිය කාලය තුලදී මේ ජාතික නිදහස යටපත් කරන්න නොසලකා හරින්න අවතක්සේරු කරන්න විවිධ ක්‍රියා කරලා තිබෙනවා. මම උදාහරණ දෙක තුනක් සඳහන් කළොත් මේ රටට නිදහස ලබා දීම වෙනුවෙන් සේනාධිනායකත්වයේ සපේපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාත්‍යන්තර ලෝකයේ චෝදනා ලැබ තියෙනවා යුද අපරාධකරුවෙක්. අපි ත්‍රස්තවාදය පිටු දකින්න ක්‍රියා කළ ජනමූල නායකයා අපරාධකරුවෙක් ලෙස අන්තර්ජාතිකව විශාල වෛරක්කාරයෙක් බවට එතුම පත් වෙලා තියෙනවා. ඒ ඩයස්පොරාව ඇතුළු අනිත් බෙදුම්වාදීන්ගේ වෛරක්කාරයෙක් බවට පත් වෙලා තියෙන එතුමාගෙන් පලිගැනීමේ ක්‍රියාවලිය දේශය තුලත් සිදුවෙමින් පවතිනවා අඛණ්ඩව.